ചൈതന്യ ചൈതസിക്ക് ശോഭന സാധാരണ ചൈതസിക്ക് അതുരെ നിർത്താം. ശോഭന സാധാരണ ചൈതസിക്ക് ശ്രദ്ധ സതി ഹിരി തപ്പ് അലോഭ അദോസ് തത്ര മധ്യപ്യത കായ പശ്രദ്ധി ചിത്ത പശ്രദ്ധി കായ ലഹുത ചിത്ത ലഹുത കായ മുദിത ചിത്ത മുദിത കായ കർമ്മന്യത ചിത്ത കർമ്മന്യത കായ പാഗുണ്യത ചിത്ത പാഗുണ്യത കായുജ്യുക്കത ചിത്തുജ്യുക്കത എന്ന് മേ ധാനവയർ സേന്ദ്രം. ഇവാത്ത ശോഭന സാധാരണ ഐക്യ ഇതന്നെ ശോഭനസി പനസ് നവയഹിമ ഇവനത്നം അനു എക്കഹിമ നീ ചൈതസിക ധാനവയ ഇക്കാകാരോ നയദിന ഏകദ ചൈതസികയത്വ ഏ സിത് പനസ് നവേ നത്നം അനു എക്കഹി അടു അന്നിനെ യം ശോഭനസിത അഗതോ ഏ സിതേ യദിന അന്യ ചൈതസികയാൻ അത്തര ശോഭന ചൈതസിക ധാനവയ ദുഃഖിതം. ഈ നിസായി ഈ വാത്ത് ശോഭന സാധാരണ മുള്ളേക്ക് ശ്രദ്ധാവ് കളിപ്പിടുന്നോ ബുദ്ധാദി രത്നത്രയ കർമ്മ കർമ്മ ഫലത്തിന് അതയേയുതുകേ അതഹീമ ശ്രദ്ധാവയിക്കാന്ന് ഇതിനെ പിന്നെ വിസ്തരയാ പശുകിയ ദിനക്കരത്തിന് ധരി ഇത് അണുതുരുവ കിയത്തിന് വിസ്തരയ സതിയ പിടിവാണ് സതി കീവേ സിഹിയറ്റ സിഹിയ ലോകേഹി സാമാന്യ മിനുസും സലക്കന് ഏ സിഹിയ ബന്ധു സിഹിയാക്കണം നോയേ സിഹിയൈക്യനേക്കും അധഹസ്കരാന് പ്രധാന വശയന്മ കുശല കക്ഷി നി സത്വയാങ്കേ സി പവത്വന് ഗമൻകരവന് ധാർമ്മേക്ക തവത്തിധിക്കും കീനോണം കുശലപക്ഷേ മതക്കരതിന് സിഹിക്കരതിന് സിഹിക്കരവന് ധർമ്മേ സത്യായിട്ടോ ഏ ബുദ്ധിജാനന്ദ വഹംസേ വദാരലത്തിനോ പരമേണ സതി നിപക്ഷേന സമന്നാഗതോ ഹോതി ചിരകതംപി ചിരഭാസിതംപി സരിതാ ഹോതി അനുസരിത എത്തന ചിരകതംപി ചിരഭാസിതംപി കരതിരന് കുശൽ കുശലക്രിയ ഇവേമ വാചസിക ക്രിയ മേവ മതക്കരണ സിഹിയൻ യമക് മതക്കരദീമക്കുത്തിലോ ഏ മതക്കരദെന്ന് കുശലപക്ഷയ മിസക്ക് അകുശലപക്ഷയ നോന ഭവത്തേരുണ്ടെന്ന് നമുക്ക് അകുശലപക്ഷേ സിത്ത് നിരത്തിമട്ട് യവീമട്ട് മേ സിഹിയ വലി വിശേഷ ധർമ്മയൊക്കെ ഉപകാരേ ഉമനാക്കറന്നിന് അകുശലപക്ഷ മതക്കന്നിട്ട് തമന്ത് കരന്നിടത്തിന് അകുശലക്രിയാവ കിരീമട്ട് മതക്കരതിന് ഏ വിധിയേ സിഹിയ കവശ്യവന്നിന് ഏ മത്സാദ് അകുശലപക്ഷേ ഗമൻ കിരീമ സിത്തട്ട് ബഹോമ ഉരുപുരുതു ദയാ സിത്ത് ബഹോമിറ്റ് ഹെമവിറ്റമവാജെ നനി ബറവി ഹരി പവത്നെ അകുശല പക്ഷേട്ട് യാന്നിട്ട് അറിയട്ട് അകുശല പക്ഷേട്ട് ഗമൻ കിരീമട്ട് സൂദാനം സിറ്റിന്നാത്മിന്തമാ മേ സിത്തേ സാമാന്യത്തവ എബവിനു ഓണേമ അരമുണക് ലഗുനു കള്ളി എക്കോ ഏ അരമുണ നിസാ തമൻഗി സിത്തേ ലോഭ ലോഭേ ഉപദിനവ ഏമനത്ന ഏ അരമുണ നിസാ ദ്വേഷേ ഉപദിനവ തവത് ഏ വിധിയേ ഏ ലോഭയാൽ ദ്വേഷേ കിയന മേവാ മുൾക്കൊട്ടകത് അകുശല ധർമ്മ ഉപദിനോ ഏമ ഇപ്പതീമട്ട് ഏ ധർമ്മവല സിത്ത് നവർത്തന നെത്ത ഈ ധർമ്മവല സിത്ത യുദ്ധവന്നിട്ട് ഓമനാക്കരന് ഈ സിഹിയാത് അവശ്യവാങ്ങിനെ ഹിമനവേ കുശലപക്ഷേക്കേനേക്ക് മിനിസാകെ പ്രകൃതി എന്നവേ പ്രകൃതിയേക്കാണ് മിനിസാകെ ചിത്തസന്താമി സിത്സതാമി നിരതുരുമ കുശലപക്ഷേ പവത്നായിക്കാത് നുവേ ഏനിസാ തമാസി വസ്തു തമന്ത് ലഗുനു കല ഏ തവാഗനീമ അന്യാൻഗൻ സംഗവാഗനീമ മിനിസാഗ പ്രകൃതി സ്വഭാവ ഏകേ തമാ സാന്തക ദേ അന്യാംഗേ പ്രയോജന യഹപത് സലക ദെന്നട്ട് കെനുക്കുകേ സിതക് അതിവന്നേനാം എഹിമ സിതക് അതിവീമട്ടാ മേ സിഹിയ අවශ්‍ය වෙන්නේ. සිහිය නැතිව ඒ தত্ত্বය ඇතිවන්නේ නැහැ. සිහිය නිසා මේක අන්‍යයන්ට ප්‍රයෝජනවත් වන දෙයක් සඳහා යෙදවිය යුතුයි කියා එබඳු සිතක් කෙනෙකුට පහළවන්නේ නම් ඒ පහළවන්නේ මේ සිහියෙන් කෙරෙන උපකාරය නිසා. ඒ දැන් සිහිය ඒ නිසා අකුසල පක්ෂයේ සිතට ගමන් කරන්නට නොදී එයින් වළක්වා ගැනීමක් කුසල පක්ෂයේ සිත යොමු කිරීමක් නැත්නම් රැඳවීමක් සිහිය නිසා සිදුවන බව තේරුම් ගන්නට ඕන. සිහියෙන් එය කෙරෙනවා. ඒ නිසා තමයි සිහිය බොහොම උසස් ධර්මයක් නැත්නම් ඉතාම වැදගත් ධර්මයක් කියලා අපේ ධර්මයේ සඳහන් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ කුසල පක්ෂයේ හැම දෙයක්ම මේ සිහිය මුල් කොට දක්වා පිළි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ අප්‍රමාදය ගැන. දැන් අප්‍රමාද කියන මේෙන් දක්වන්නේද සිහිය. සිහිය තමයි එකම සිහිය කියන මේ ධර්මයයි අප්‍රමාද කියන වචනයට අන්තර්ගත කොට බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් එහි එනවානේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තාන මීයන්ති මේ පමත්තා යථා මතා. එහෙම දේශනාවක් මහසත් කර තිබෙනවා. අප්‍රමාදෝ අමත පදං ඒ අප්‍රමාදය මරණයට පත්වීම නැත්නම් නැවත නැවත මරණයට පත්වීම වශයෙන් සිදුවන ඉපදීම මරණය ඉපදීම මරණය කියන මේ தত্ত্বය දිගටම පවත්වාගෙන නැත්නම් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන පරිදි නිවනට සත්‍යයන් පමුණුවන්නට බලවත් උපකාරයක් වන ධර්මයක් වෙනවා සිහිය. ඒ නිසා එය අමෘත පදය කියන්නේ නිවනට හේතුව වශයෙන් දේශනාකට වඩා නිවන් කියන ඒ ධර්මය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන ප්‍රධාන ධර්මයක් දැරිනුයි එලෙස වදාරා තිබෙන. අප්‍රමාදෝ අමත පදක්. පමාදෙයි කියන්නේ එබඳු සිහියක් නැතිව සිහි මුලා වීමෙන් වාසය කිරීම. ඒ සිහි මුලා වෙයි කියන එකෙන් අදහස් කරන්නේ කයින් කෙරෙන වැරදි, වචනයෙන් සිදු කරන වැරදි, සිතින් සිදුවන වැරදි කියන මේවායෙහි යෙදෙන බවක් යමෙකුගේ ඇත්නම් ඒ ප්‍රමාද. ඒ ප්‍රමාදය සිහියට ඉදුරාම විරුද්ධයි. සිහිය තිබෙන කෙනෙක් ඒ ප්‍රමාදයට වැටෙන්නේ නැහැ. ඒ අකුසල ක්‍රියාවන්ට වැටෙන්නේ නැහැ. සිහිය තිබෙන තුරු. සිහිය නැතිව ගිය අවස්ථාවකදී තමයි කෙනෙකුගේ සිත අකුසලයට වැටෙන්නේ. ප්‍රමාදෝ මච්චුනෝ පද. එතකොට ප්‍රමාදේයි කියන ඒ අකුසල පක්ෂය නැවත නැවත මරණයට පැමිණෙන්නට හේතු වෙන දේ කරන බැවින් ඒක මරණයට හේතුව කියලා දක්වනවා. මච්චුනෝ පද. මාරයාගේ මච්චුනෝ කියන්නේ මරණය තමයි. ඒ මරණය ඒ ඇතිවීමට සිදුවීමට නැත්නම් මරණයට කාරණයයි කියන්නේ. අත්තමත්තා නමි යන්ති අප්‍රමාද වූවෝ නොමියෙක් කියන. ඒ කියන්නේ සිහියෙන් යුතුව කටයුතු කරනවා නම් යමි. ඒ තැනැත්තා මැරෙන්නේ නැත නොමියෙක්. හේතුව ඒ මරණයට නැවත නැවත පැමිණෙන්නට සිදුවන්නේ මේ ස්කන්ධයන් ලැබීම නිසා බැවින් ඒ ස්කන්ධයන්ගේ නැවත නැවත ඇතිවීම නවත්වා ගැනීමට මේ අප්‍රමාදයයි කියන සිහියෙන් යුතුව කරන ඒ හේතු. යන්නේ ළමයි අප්‍රමාදයෙන් යුක්තව කළ යුතු දේ කොට නැවත නැවත සංසාරෝත්පත්තිය ලබා දෙවන ක්ලේශ ධර්මයන් නැති කළොත් ඊපස්සේ ඒ නැවත නැවත මරණයට පැමිණෙන පැමිණීමට හේතු වන ස්කන්ධයන්ගේ ලැබීමක් වන්නේ නැහැ. ඒ නිසා අප්‍රමත්තා නමියන් ඒ තමත්තා ඒ යම් යමි ප්‍රමාදව වාසය කරත් නම් ඔව්හු යථා මත ඔවුන් ජීවත්ව සිටියත් හරියට මැරුණ වුන් වගේ. ඒ මොකද ඔවුන් ජීවත් වන්නේ මැරෙන්නට. නමුත් මේ මරණය අවසාන මරණයක් වන්නේ නැහැ. නැවතත් උපදිනවා, අයිමත් මැරෙනවා, නැවතත් උපදිනවා විදියට. දැන් මේ ශාසනයේ යම් ගුණධර්ම සම්පූර්ණ කොට ශාසනයෙන් ලැබිය යුතු උසස්ම ප්‍රතිඵල යමෙක් ලබා ගත්තා නම් ඒ හැමදෙනම ඒ ලබා ගත්තේ මේ සති කියන ධර්මය උපකාර කරගෙන. මේ සතියෙහි පිහිටා. ඒ නිසායි සිහිය ඇති කරගන්නට ඒ කියලා උගන්වනවා. සති. සති සරණතා, ධාරණතා, අපිලාපනතා, අසම්මුස්තනතා ඔයාලි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විස්තර කර තිබෙනවා. වචන පාවිච්චි කර තිබෙනවා. ඒ සිහිය තේරුම් කර දීමට. ඒ සිහි කරන බව. ඉතින් ඒ සිහි කරන්නේ හොඳ දෙයක්. යහපත් දෙයක්. යහපත් දෙයක් මතක් කරගන්න. කිර කතම්පි කිර භාසිතම්පි කියන එකකින් අදහස් කළේ තමන් කර තිබෙන යහපත් ක්‍රියා. තමන් කර ක්‍රියා තිබෙන යහපත් කියුම්. ඒ කියන්නේ හොඳ වචන. ඒවා. නැවත නැවත තමන්ට මතක් කරගන්න. අකුසල පක්ෂය දුරු කරනවා. එතකොට අකුසල පක්ෂය දුරු කිරීමේ ශක්තිය වශයෙන් දක්වන්නට තිබෙන්නේ සිහිය. ඒක තේරුම් ගන්නට පුළුවන් යම් කිසි අවස්ථාවකදී තමන් ලැබුණු අරමුණක් නිසා තරහව උපදවා ගත්තා. තරහව තමන් තුළ ඇති වුණා. ඒ ඇති වුණු තරහව දිගට පැවතගෙන යන්නට, ඒ කියන්නේ නැවත නැවත ඇති වෙමින් පැවතගෙන යන්නට ඉඩ නොලැබෙනසේ තමන් යම් අවස්ථාවකදී ක්‍රියා කරනවා නම් එසේ ක්‍රියා කරන්නේ මේ සිහිය ඉපදීම නිසා. මොකද තමන්ට පෙන්වා දෙනවා මේ තරහින් නේද මේ වැඩ කරන්නේ කියලා දැක්කු හැටියේම ඒ තරහව දුරු කරගන්නට ඒ කාරණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊට විශේෂ අවස්ථාවක එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේම වදාළා භික්ෂුන් වහන්සේට මේ තමන්ගේ సంతානෙහි උපදනා වූ ඒ අකුසල ධර්මයන්ට ඉඩ නොලැබෙන පරිදි ක්‍රියා කිරීම සඳහා සීයේ තිබෙන අවශ්‍යතාව දැක්වීමට මහත්සේ වදාරා තිබෙනවා. ආනන්ද හාමුදුරුවන් ඇසූ ප්‍රශ්නයකට එදින දුන්නවා ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ ගෙන ඇසුවා. ඒ වෙන ස්ත්‍රී පක්ෂයේ යනමයි ඒ ප්‍රශ්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ පිළිවිදෙන් පස්සේ අපි මේ ස්ත්‍රීන් පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද? අපගේ අපි කෙසේ පිළිපැදිය යුතුද? ඔවුන් සම්බන්ධව අප දක්වන ආකල්පය කුමක් විය යුතුද? එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද ඔවුන් නොදැක ඉන්නේ කියලා. නොදැක ඉන්නේ. දකින්නට එපා. ස්වාමීනි, ඔවුන් දක්නට ලැබුණොත් කතා කරන්නට එපා ආනන්ද. ඔවුන් සමග කතා කරන්නට එපා. ස්වාමීනි, කතා කරන්නට සිදු වුණොත් ආනන්ද එවිට සිහිය ඇති කරගන්න. සිහිය ඇති කරගන්න. දැන් මේ කාරණයෙන් තේරෙනවා මේ කොයි තරම් මේ බබසර වාසයට ඒ භ්‍රමචර්යාවෙන් හැසිරීමට සිහියේ අවශ්‍යතාව. දැන් උන්වහන්සේ එතෙන්දි වදාළේ නැහැ ආනන්ද නුවණ ඇති කරගන්න. එහෙම වදාළේ නැහැ. එහෙම නැත්නම් වෙන ධර්මයක් ඇති කරගන්න දෙයි කියලා කියන්නේ නැහැ. ආනන්ද විරාගය පුරුදු කරන්න. එහෙම කිව්වෙත් නැහැ. එවිට වදාළේ ආනන්ද සිහිය උපදවා ගන්න. සිහිය. ඒ මොකද? සිහියේ තිබෙනවා මේ ශක්තිය. මොකක්ද ශක්තිය? වැරදි පැත්තට නරක පැත්තට යන්නට ඉඩ නොහරින බව සිහියේ. දැන් මේ මිනිස් සංතාව සාමාන්‍යයෙන් පුරුදු නොකරන ලද සිත බරව පවතින්නේ කොයි පැත්තටද? අකුසල පැත්තට. ඒ අකුසල පැත්තට ගමන් කිරීම අමාරු දෙයක් නෙවේ. කෙනෙකුට ඕනේ නම් මේ අරමුණක් ලැබුණු කල්ලි ලෝභයක් ඇති කරගන්න මොකක්ද තියෙන අමාරු? ඒ තමන් නොකැමති අරමුණක ද්වේෂයේ ඇතිවීමට කිසිදු අමාරුවක්. ඒ අමාරුවක් නැතිව මේ පැත්තට වැටෙනවා. එහෙම වැටෙන බව නවත්වන්නට තමයි සිහිය ඕන කරන්නේ. ඒ නිසායි සිහියේ අවශ්‍යකත්වය ධර්මයේ ඕතරම් තදින් දක්වා තිබෙනවා. අනක් නෙවෙයි දැන් සිහිය පිළිබඳව ධර්ම පිළිබඳව කතා කරන විට ඒ ධර්මයන්ගේ උත්සන්න අනුත්සන්නතා තිබෙනවා. උත්සන්න අනුත්සන්නතා කියන්නේ යම් යම් ධර්මයකගේ ශක්තිය බලය අඩු වැඩි වීම තියෙනවා. සමහර ධර්ම තවත් ධර්මයකට වඩා උත්සන්න වූහොත් මේ කරගෙන යන වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වන අර්ථය සිදු කරගන්නට ලැබෙන්නේ නැහැ. විදර්ශන වශයෙන් එනවා සමාධියයි විරියයි කියන මේ ධර්ම දෙක. සිතේ ඇතිවන එකඟ බව සමාධිය, වීර්යය කියන්නේ සිතට රුකුල් දෙන ගතිය වීර්යය. ඒ ධර්ම දෙකෙන් යම් කිසි ධර්මයක් අනිත් ධර්මයට වඩා උත්සන්නව නැගී ගියොත් ඒ ධර්ම සියල්ලගේම එකතු වෙන සිදුවිය යුතු අර්ථය සිදු කරන්නට කරගන්නට බෑ බැරි වෙන. දැන් වීර්යය අධික වුණොත් වීර්යය වමනා කරනවා ඒ භාවනා කර්මය සිදු කරන්නට. ඒ භාවනා කර්මෙහිදී තමන් ඒ අවස්ථාවට වමනා කරනවාට වඩා වීර්යය බලවත් කරගත්තොත් ඔහුගේ සිත අර භාවනා අරමුණෙහි මනසේ පැවැත්වීමට ඒ උත්සන්න වූ වීර්යය බාධාවක් වෙනවා. අච්චාරබ්ධ විරිය කියලා එක කියන්නේ ඒ අච්චාරබ්ධ විරිය නිසා මොකද්ද සිදුවන්නේ? සිත සැලෙන්නට පටන් ගන්නවා. සිතේ අර එකඟ බවට බාධාවක් වෙනවා. වීර්යයේ තිබෙන ඒ උත්සන්නතාව නිසා. ඒ නිසායි වික්ෂේපයට වැටෙනවා කියන්නේ සිත. අච්චාරබ්ධ විරිය. එහෙම නැතුව වීර්යයේ හොඳටම ලිහිල් වුණොත් ඉදිරියට යවන්නට බැරි වෙනවා. එවිට සිත කම්මැලි වෙනවා, අලස වෙනවා, තීන මිද්දේට වැටෙනවා. ඒ වගේම සමාධිය උවමනාවට වඩා වීර්යයයි සමාධියයි දෙක සසඳන විට වීර්යයට වඩා බොහෝම නැගගෙන ගියොත් සමාධිය වීර්යයේ එක්කම දුර්වල වුණොත් සිත අර කම්මැලි ස්වභාවයට වැටි භාවනාවෙන් පිටයක් මනසේ පවත්වන්නට බැරි වෙනවා. ඒ කර්මය ඒ සමාධිය හොඳටම නැති වුණොත් එතකොට වෙන්නේ සමාධිය දුර්වල වුණොත් අර වික්ෂේප පිටයක් වැටෙනවා. යන්නේ නිසා ඒ ධර්ම දෙක සමානව පවතින්නේ. මේ දෙක වීර්ය සමතාවක ඒකාග්‍රතාවයේ සමතාවයකට ඇතිවන්නේ. දැන් අනිත් එක තව දක්වනවා ඔය ප්‍රඥාව ගැන ශ්‍රද්ධාව ගැන. ඒ මූලාරම්භයේදී ඒ ධර්ම පිළිබඳව ශ්‍රද්ධාව බලවත් වී ඒතරට ප්‍රඥාවෙන් දුර්වල වුණොත් ඒ ශ්‍රද්ධාව නිසා තමන් යමක් පිළිගෙන හරියට කටයුතු කරතන් ඒ කළ යුතු ආකාරයෙන් කරන්නේ නැහැ. සමහර විටක මෝඩ වැඩක් ඒ නිසා සිදුවන්නට බැරි නෑ. නුවණ නැති හේතුවෙන්. එවැගේම ශ්‍රද්ධාව නැතිව ප්‍රඥාව දියුණු වෙලා ප්‍රඥාවම වඩාගෙන ශ්‍රද්ධාව පැත්ත ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත වැඩිවේ නැත්නම් එතනත් කෛරාතික බවටත් වැටෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාවයි පිටියේ නැති හේතුවෙන්. එහෙම නෙවෙයි මේ සතිය කියන ධර්මය. සතියේ වැඩිවීමක් නැහැ. කොයි වේලාවකවත් සිය මෙතනත්තාගේ දියුණු වුණා වැඩි ඒ නිසා මේ බලාපොරොත්තු ඉටු කර ගන්නට බැරි වුණයි කියලා එහෙම කියමනක් නැහැ. සිහිය හැම තැනදීම දියුණුව පවතින්නට ඕනේ. සිහිය වැඩෙන්නට සිහිය දියුණුවන්නට ඒ සිහියත් සමග දියුණු වෙන අනිත් ධර්මයෝද දියුණු වෙනවා. ඒ නිසානේ දැන් ඔය භාවනා කරන තින්නතුන් දන්නවා භාවනාවේදී අවධාරණය කරන්නේ නුවණ ගැන නෙවෙයි. නුවණ ගැන නෙවෙයි හැමතිස්සෙම කියන්නේ සිහියෙන් යුතුව ඒ දේ කරන්නට. සිහියෙන්. එතකොට සිහියෙන් යුතුව කරන විට සිහිය නිසා සමාධියක් ලැබෙනවා. සමාධිය හේතු කොටගෙන අරමුණේ මනාපසේ පිහිටනවා. ඒ මනසේ පිහිටෙන බැරි අරමුණ පිළිබඳව ඇතිතතු දැනගන්නට හැකි වෙන. ඒ ඇතිතතු දැනගැනීම සිහියෙන් නෙවෙයි කරන්නේ. ඒ කරන්නේ නුවණින්. නුවණින් කරන්නේ නමුත් සිහියේ උපකාරය නැතිව නුවණට ඒ ක්‍රියාව කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිහිය සබ්බත්තිකම් වදාමි කියලා කියන හැම අර්ථයක් සඳහා හැම විටම අවශ්‍ය වෙනවා. හැම යහපතක්ම සිදු කර ගැනීමට සිහිය ඕන. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම නැත්තම් අපේ මේ ශාසනයේ උගන්වන්නේ යමක් නම් ශාසනයේ කුමක් සඳහාද කියලා අසුවොත් ඒකට නිවැරදි එකම පිළිතුර නම් සියලු දුක් වලින් නිදහස්ව ලබන නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම. ඒකයි මේ ශාසනයේ බලාපොරොත්තු. එතෙන් ඉන් මෙහා පිළෙනවා දෙව්ලෝ යමේවා මිනිස් ලෝ උපදිමේවා ඔයාදී නොඑක් ඒවා. නමුත් ශාසනයේ ඒ සඳහා නෙවෙයි. සම්බුත්සානේ ශාසනයේ ප්‍රධාන මේ වශයෙන් දක්වන්නේ මේ දුකින් නිදහස් වීම. පංචස්කන්ධ දුකින් නිදහස් ලබන නිවන් සැපත සාදා ගැනීම සිදු කර ගැනීම ශාස්ත්‍රීය බලාපොරොත්තු. ඉතින් එහෙම බලාපොරොත්තුවක් යමෙකුගේ තිබේ නම් ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීම පිණිස වූ ප්‍රතිපදාවෙහි යෙදෙන්නට ඕන. ඒ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අංග 8ක් වශයෙන් වදාලා. නමුත් ඒක ක්‍රියාත්මක කිරීම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් මේ ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කොට වදාලා ඒ අංග 8කින් යුක්ත වූ මාර්ගය ලෝකෝත්තර ප්‍රතිපදාව වශයෙන්ද ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවයි කියන එක ලැබෙන්නේ මාර්ගය ඇතිවන විට මාර්ගසිත උපදන අවස්ථාවේදී ලැබෙන අංග 8යි ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව. නමුත් ඉන්නේහා ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව වශයෙන් ලැබෙන මාර්ගය ඇතිවීමට නම් ඒ මාර්ගාංග වශයෙන් ලැබෙන ධර්මයන්ගේ పూర్ව භාග වශයෙන් වෙන දියුණුවක් තිබෙන්න ඇති කර ගන්නා දියුණුවක්. ඒ දියුණුව කෙලෙසද ඇති කර ගන්නේ? ඒ දියුණුව ඇති කරගන්නේ ඒ ක්‍රමය තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන් දක්වලත්. ඒ නිසා කෙනෙක් භාවනාවක් ආරම්භ කරන්නට කලින් සීලෙහි පිහිටනවා. සීලෙහි සමාදන් වීම වශයෙන් එහෙම නැත්නම් අදිෂ්ඨාන කර ගැනීම වශයෙන් සීලෙහි පිහිටනවා. ඒ සීලෙහි පිහිටලා ඊළඟට භාවනාවේ යෙදෙනවා. සමාධි ප්‍රඥා කියන දෙක භාවනාවෙන් වඩන්නේ භාවනාවේ යෙදෙනවා. ඒ භාවනාවේ යෙදීම නැත්නම් ඒ භාවනා වශයෙන් කරන ඒ ප්‍රතිපදාව මනසේ දක්වන අවස්ථාව වශයෙන් පෙන්වන්නට පුළුවන් ධර්මයේ එන ප්‍රධාන සූත්‍රයකින් ඒ තමයි සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කොහොමද සිහිය ගැන වදාගන්නේ? ඉතින් සිහියම මුල් කරගෙන මේ දේශනාව පැවැත්වුවේ. එතන උන්වහන්සේ වදාරනවා උගන්වනවා ඒකායන මාර්ගයේ ඒකායනු අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේනුයි අර මුලින් උන්වහන්සේ ඒ වදාළ ඒ දේ සිදු කර ගැනීමට තිබෙන්නේ එකම මාර්ගය. ඒකායන අයං භික්ඛවේ මග්ගෝ කුමක් සඳහාද? සත්තාන විසුද්ධිය. සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස. අනේ බලන්න සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස. ඒකෝට පිරිසිදු වීම අවශ්‍ය වන්නේ අපිරිසිදු වීමක් තිබෙන බැවින් නේ? අපිරිසිදු වීමක් තිබෙන බැවින්. ඒකෝට පිරිසිදු වීම සඳහා ඒකායන මාර්ගයක් උන්වහන්සේ වදාරනවා. සත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨාන සති කිවි එතන සිහියමයි. එතකොට මේ සිහිය කරත්‍ය යුතු ධර්ම සතරක් එතන දක්වන්නේ ආරම්භන වශයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියලා. ඒ සතරෙහි පවත්වන සිහිය ඇති කරගන්නා සිහිය සතිපට්ඨාන සත්තාරෝ විසුද්ධිය සත්වයන්ගේ විසුද්ධිය පිණිස. ඒ විසුද්ධියා කියන මේ පදය බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන බැවින් අප තේරුම් ගන්නට ඕන විසුද්ධියක් අවශ්‍ය වන්නේ අපිරිසුදු බවක් තිබෙන නිසා. එහෙම නැත්නම් ඕනේ නැහැ. ඉතින් මේ අපිරිසුදු බව සිදුවන්නේ කෙසේද? මේ ඇති කරගත යුතු, පැවැත්විය යුතු, වැඩිය යුතු සතිපට්ඨාන නාමයෙන් දක්වන ලද ඒ සිහිය නැති හේතුව. ඒ සිහිය නැති හේතුවෙන් තමයි සිදුවන්නේ අපිරිසුදු බව. කොහොමද ඒක වන්නේ? චිත්තේන සංකිලිත්තේන සංකිලිස්සම්ති මානවා. චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති. ඉති උත්තං මහේසේ. එන මේ දැක්වෙන්නේ චිත්තේන සංකිලිත්තේ. සිත අපිරිසුදු වීමෙන්, සිත කිලුටු වීමෙන් සංකිලිස්සම්ති මානවා. මේ සත්වයෝ මිනිසුන් කිලුටු වෙන්නේ. චිත්තේ සුද්ධේ විසුද්ධං. සිත පිරිසිදු වූ කල්හි චිත්තේ සුද්ධේ විසුද්ධං. ඒ කියන්නේ සිත පිරිසිදු කල්හි සත්වයෝ පිරිසිදු වෙනවා. මෙසේ වදාලා ඒ මහේශී වූ බුදුරජාණන් වහන්සේ මහේශී. එනම් චිත්ත සංකිලේසා වික්කලේ සත්තා සංකිලිස්සන්ති. චිත්තෝ දාන අවිසුද්ධං. එහෙම වදාලා. සිත අපිරිසිදු වීමෙන් සත්වයෝ අපිරිසිදු වෙනවා. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙනවා. සිත අපිරිසිදු වන්නේ සිත අපිරිසිදු කරන ධර්මයන් නිසා. ඒ මොනවාද? මෝහ අහිරිකානුත්ත්ව උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සාමච්චරිය කුක්කුච්ච තීන නිද්ධ විචිකිච්ඡා කියන මේ නාමයන්ගෙන් අප ඉගෙනගත් අකුසල චෛතසික යෙදෙන සිත් හටගන්න නිසා. සත්‍යයෙන්ම අපිරිසිදු බව. ඒ අපිරිසිදු බව වන්නේ කවර අවස්ථාවලදීද? ඒ පිරිසිදු බවට හේතු වන, පිරිසිදුකම ඇති කර ගැනීමට හේතු වන සිහිය නොමැති අවස්ථාවන්දී. සිහිය නොමැති අවස්ථාව. ඉතින් ඉන්දන්දු අවස්ථාවක් අපට ඇති වෙන. එහෙම අවස්ථා ඇති වෙන. ඒ චිත්තාන් පස්සනාව ගැනම සලකතත් එය බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවනේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානා. ඒ සරාග සිතක් ඇති වූ කල්හි කෙනෙකුට ඒ සරාග සිතක් බව එතනත්තා දැනගන්නේ නම් එසේ දැනගන්නේ කවර අවස්ථාවකදීද? මේ සීලය උපදවාගත් අවස්ථාවක. සීලය උපදවාගත් අවස්ථාවක. එහෙම නැත්නම් ඒ සරාග සිතින් නැදුණු එතනත්තා ඒ සිතෙන් කරන ක්‍රියාවන් සිදු කරමින් සිටිනවා විස්සක. තමන්ගේ මේ සිත ගැන පරීක්ෂණයක් කරන්න මේ අවස්ථාව යොදා ගන්නේ නැහැ. ඒ අවස්ථාව එහෙම යොදා ගන්නේ නැහැ. දැන් සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති කි යනුවෙන් මේ දක්වන්නේ කවුරුත් පිළිබඳව. කවුද එහෙම කරන්නේ? ඒ කරන්නේ මේ සිත පිළිබඳව භාවනාවක යෙදෙන තැනත්තා. සිත ගැන සිත අරමුණු කිරීම වශයෙන් මේ භාවනාව ප්‍රයත්නීමක් එතන උගන්නා. ඉතින් එහෙම භාවනා කිරීමක්ද මේ සාමාන්‍යයෙන් සරාග සිතක් ඇති වෙන විට මිනිසුන්ට තිබෙන්නේ නැහැනේ. සරාග සිත ඇති වුණු බවක්වත් ඒතනක දන්නවද? ඔව් හිතනවාද මේ ඇයි ඒ සිතේ මොකද්ද තියෙන වරද කියලා? එහෙම කලකනේ. ඔව් අහන්නට පුළුවන්. එහෙම සිතක් උපන් අවස්ථාවකදී ඒ සිත නිසා තමන් කරන ලද ඒ සරාග සිතෙන් කෙරෙන ක්‍රියාවක් ගැන පසුව හෝ කෙනෙක් විමසූ කල්හි ඒතනක අහන්නට බැරි නෑ. ඇයි ඒක වැරද්ද? එහෙම සාමාන්‍ය සිතේ හැටි ඒකනේ. ඒ තමා පිළිබඳව තමා ගැන වුවත් එහෙමයි සලකන්නේ තමා. ඒ සරාග සිතින් යුතුව සිදු කරන ලද ක්‍රියාව. ඒක වරදක් තමන් දකින්නේ නැහැ. ඒක ඇත්තෙන්ම ඒ සිතම හොඳ එකක් හැටියටයි ඒක නැත්ත දකින්නේ. අතම විටක ඒ බඳු සිතක් උපදවා නොගෙන සිටීම කෙනෙක් හිතන්නට පුළුවන්. ඒකයි දුර්වල සිතක් කියන්නේ. ඉතින් ඒ අවිද්‍යාවෙන් වැසුණු සිත්කම් නැති සත්වයන් වරකදී හොඳ දේලුත් කරනවා, වරක නරක දේත් කරනවා, වරක හොඳ සිතුත් ඇති වෙනවා, වරක නරක සිතුත් ඇති වෙනවා. හරියි. එහෙම උපදිනවා. නමුත් ඒ නරක සිතක්, වැරදි සිතක්, අකුසල් සිතක් යම් අවස්ථාවකදී තමන්ට උපදීද ඒ උපදින අවස්ථාවේදී ඒ අකුසල් සිත බව දැනගත හැකිවන්නේ කොහොම වෙතොත්ද? තමන් සිහිය උපදවා ගතකොත් එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. දැන් එකක් දකින්නට පුළුවන්. සමහර විට එක අපි හොඳට දන්නේ අඳුනන එහෙම අය වුවත් ඇතම් අවස්ථාවලදී තරහ කරගෙන ක්‍රියා කරන අපට දක්නට ලැබෙනවා. සමහර ඒ අය තරහවේ තියෙන දෝෂයක් දකිනවා. තරහව ආදීනව සහිතයි කියලා ඒක දකිනවා. තමාට ඇතිවන්නා වූ මේ තරහව තමා අන්‍යයන්ට සමහර විටක පිළිකුල් වීමට හේතු වෙන කාරණයක් බවත් දන්නවා. එහෙම දැන දැන ඒ දන්නේ දෙනාස්කාරව. නමුත් එහෙම දැනගත්ත කෙනෙකුට වුවත් මේ තරහව ඇතිවන අවස්ථාවේදී එතනක් තාද තේනවා මේක වරද? නැහැ. ඒ තනත්තා හොතනත්තේ ඒ අවස්ථාවේදී හිතන්නේ තමා තමයි කොටම වඩා හරි. ඒ කියන්නේ තමාගේ හරිකමක් කියේ. ඒ තරහවම හරිකමක්. ඒක දෝෂයක් දකින්නේ නැහැ. ඒක දකින්නට පුළුවන් කමක් උපදවා ගන්නට ඕනේ. එහෙම දකින්නට පුළුවන් කාහටද? සිහිය යොදාගත් හැටි. අවස්ථාව. නැත්තම් බෑ. සිහිය අවස්ථාවේදී ඇති කරගන්නට. එතකොට තමයි දකින්නේ තරහ පිටක්. ඒකයි සදෝ සංවා චිත්තං සදෝ සං චිත්තං පජානාති. එනිසා තමයි මේ සිහිය බොහොම මේ මාර්ගය ඒකායන මාර්ගයේ වශයෙන්ම වදාරා පිළිදෙන්නේ සිහියම මුල් කොටනේ. දැන් ඒකායන මාර්ගය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කියන්නට තිබෙන්නේ නේ. ඒක නිසායි මග්ගානත්තංගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝ පද විරාගෝ සෙට්ඨෝ ධම්මානං විපදානං චක්කුබ ඒසෝව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. එහෙම එනවනේ. ඒසෝව මග්ගෝ එහෙමයි මාර්ගය. ඒසෝව මග්ගෝ නත්තඤ්ඤෝ නත්ති අඤ්ඤෝ වෙන මාර්ගයක් නැත්තේය. නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය විසුද්ධි සංඛ්‍යාත වූ මේ නිර්වාණය දැකීමට ලෝකෝත්තර නුවණින් දැකීමට මේ තිරෙන එකම මාර්ගය. එකම මාර්ගය. ඒ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අවස්ථාවයි. නමුත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගන්නට ඒ තරම්ම දියුණුව පවතිනවා නෙවෙයි ඒ අංගයන් ලෞකික අවස්ථාවේ. ඒ තරම් දියුණු නැහැ. කෙලෙස් කපා හැරීමට දියුණු නැහැ. නමුත් ඒ කෙලෙස් කපා හැරීමට තරම් දියුණු කර ගන්නට పూర్ව භාගෙහිදී ඒ පුරුදු කරන්නට ඕන. పూర్ව භාගවත් වඩන්න. ඒ නිසා මේ භාවනාවත් ගන්න. එහෙම නැත්නම් ගයෙන් gediyenna වගේ ආකස්මිකව සිදුවන සිද්ධියක් ඇටියට මාර්ගඵල ලැබීම උගන්වන්නේ නැහැ. එහෙම උගන්වන්නේ නැහැ. දැන් ශාසනයෙන් ලබන ප්‍රතිඵලයේ හැටියට ගන්නට තිබෙන්නේ මේ කෙලෙස් කපා හැරීම සඳහා උපදවා ගන්න සතර මාර්ග සතර ඵල. ඒවා නිවන ආරමුණු කොටයි උපදින්නේ. ඒ ශාසනයෙන් ලබන්නට තියෙන්නේ ඔය නවලෝකෝත්තර ධර්ම සාක්ෂාත් කිරීමනේ. ඒවා සමාතුල උපදවා ගැනීමේ මාර්ගඵල. මාර්ගඵල වලට ආරමුණු වන්නා වූ නිර්වාණය අම නිර්වාණය ආරමුණු කිරීම වාසේ මේ දැකීම ඒකයි කළ යුතුව තිබෙන්නේ ශාසනය. ඒකමයි කියන්නට ඕන කරන්න තිබෙන්නේ. ඉතින් ඒකටම එක මාර්ගයක් ඇත්තේය. උන්වහන්සේ වදාළා. ඒකායන වයන් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්‍යයන්ගේ විසුද්ධිය. සෝත පරිද්දවානං සමතික්කම. දැන් ඕවා මිනිසුන් සත්‍යයන් කැමති ඒවා නෙවෙයි. අපි ශෝක කිරීමට කැමති නැහැ. හැඳීමට වැළපීමට කවුද කැමති? එහෙම අවස්ථාවක් ලැබුණොත් නම් එහෙම අඬන වළපින අය ඉන්නවා. අනිත් අය පරද්දවලා අඬන්නට ලෑස්ති අය ඉන්නවා. එහෙම ඒකේ වුණාට අඬන්න කවුරු? හැඳීම ගැන දේවල් වලට මුහුණ පෑමට නෙවෙයි මේ කෙනෙක් කැමති. ශෝකයට පරිදේවයට කැමති නැහැ. ඉතින් ඒක ඉක්මවන්නට නම් මම අඬන්නේ නැතුව ඉන්නට ඕන කියලා කොයිතරම් හිතාගෙන හිටියත් නොඅඬා ඉන්නට බැරි අවස්ථා එනවා. එහෙම අවස්ථාවලදී අඬන්නට සිදුවේ. අඬන්න. ඒ වගේම ශෝකය මම ශෝක කරන්නේ නැහැ මොනවා වුණත් මම ශෝකයකට පත්වන්නේ නැහැ කියන එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන සිටියා. නමුත් මේ தත්ත්වය දිගටම පවත්වාගෙන යන්නට බෑ. මේ ජීවිතයේදී නැති වුණත් වෙන ජීවිතයකදීවත් තමන් ශෝක කරන අවස්ථාවන්ට පැමිණෙන්නට පුළුවන්. නමුත් ඒක ඉක්මවන්නට නම් ඒ ශෝකය පරිදේවය කියන මේවා යම් කෙලසුන් නිසා ඇතිවන්නෝ නම් ඒ කෙලස් නැති කිරීමෙන් ශෝක පරිදේවයන් නැති කරතේ. දුක්ඛ දෝමනස් ශාරීරික වශයෙන් ඇතිවන්නා වූ දුක දෝමනස්. දැන් බලන්න ඒවා නැති කිරීම, ඒවා ඉක්මවීම කියන එක. දැන් ශාරීරික වශයෙන් ලැබෙන දුක දුක නැති කිරීමේ කියන එකකින් අදහස් කරන්නේ ඒ ජීවිතයේදී ලැබෙන ශාරීරික දුක නැති කිරීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේට අනිත් රහතන් වහන්සේලාට ශාරීරික දුක් ඒ ජීවිතයේදී ලැබුණා. ඒ ජීවිතයේදී ලැබුණා. ඒවා විඳින්න ඒ දුක විඳින්නට ඕනේ දුක නොවිඳ බෑ. ශරීරයක් තියෙනවා නම් ඒ ශරීරයෙහි හටගන්න දුක් ශාරීරික දුක් පිටත්තර සිදුවන දේවලින් හෝ පිටත්තර දේවල් ඇවිල්ලා ඇඟේ ලැබෙනවා හැපෙනවානේ ඒ ක්‍රමයෙන් හෝ ආත්මෝපක්‍රමයෙන් හෝ පරෝපක්‍රමයෙන් හෝ එහෙම නැත්නම් මේ ශරීරයේ අභ්‍යන්තරෙහි පැනනගින දේවලින් හෝ ශාරීරික වශයෙන් ඇතිවන දුක් පිළිවෙල ඒ දුක් ද උන්වහන්සේ මේ ජීවිතයේ පිළිබඳව දුක්ද මේ ඉක්මවන්නේ ඒ දුක් මේ ලබාගත් එකේ වරද නිසා මේකට ආවේනික ඒ දුක විඳ විඳින්නට ඕන. නමුත් ආයති සංසාරික දුක් ආයති කයක ඇතිවන්නා ආයති කියන්නේ නැවත භවයක කයේ හත ගන්නා දුක් නැවත භවයක් ලබන්නේ නැත්නම් කොහෙද කය? ඒවල දුක් දෝමනස්සේ නම් මේ භවයේදීම නැති කරගත හැකි. ඒ කියන්නේ මේ භවයේ ඇතිවන්නා වූ දුම්නස්සම දුම්නස්සය කියන්නේ සිතක ඇතිවන ඒ වේදනාවනේ දෝමනස්සේ කීවේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිද්දකේ උපදනා වූ දෝමනස්ස වේදනාව. ඒක පටිඝ සම්පයුක්ත සිත ඇතිවීම යම් අවස්ථාවකදී නැති කළා නම් ඒ අනාගාමී මාර්ගයේ ඊට පස්සේ දෝමනස්සයක් ඇතිවන්නේ නැහැ. ඒ සඳහාද සිදෙන්නේ එකම මාර්ගයයි. එකම මාර්ගය. ඊළඟට ඥායස අධිගමාය ඥාය ඥාය කිව්වේ එතන කුමකටද? ආර්ය මාර්ගයට ඥායට. ඒ ඥාය නැත්නම් ඥාය සංඛ්‍යාත ආර්ය මාර්ගයට පැමිණීම පිණිස අධිගමන නිබ්බානස්ස සත්‍ය ක්‍රියාව. නිර්වාණය සාක්ෂාත් කිරීම. යදිදං සත්තාරෝ සතිපට්ඨා යනිදං චත්තා යං ඉදං චත්තාරෝ සතිපට්ඨා මේ සතර සතිපට්ඨානියුමයි ඒ කායන මාර්ගය. ඉතින් පෙන්වන්නේ කුමක්ද? මේ සීයේ තිබෙන ආවශ්‍යකත්වය ඇදසි බව කුමක් සඳහාද? මේ ශාසනයෙන් ලබන උතුම්ම ඵලය සඳහා සීයේ ඇති වටිනාකම ආවශ්‍යක. සීය නැතිව සාහකවත් ඒ කරන්නද නැහැ. සීය නැතිව. එදින් සීය විතරක් දෙත නැතිවක්. සීය විතරක් උපදනාසික් කියලා කොටසක් නැහැ. දැන් අපට ලැබෙන භවනා කරද්දී උපදින්නේ කුසල්සිත්. උපදීමානි අනිත්සිත් හැර අපගත්තොත් කුසල්සිත්. මොකද ආවර්ජින සිත් උපදිනා චිත්ත වීතියේ මුලදී ආවර්ජින සිත් ඇති වෙනවා. සමහර විටක කාමාවචර ජවන් වලට අනතුරු උපදනා තදාරම්මන විපාක ඇති වෙනවා. අපි මනෝද්වාරික සිත් ගැන පමණක් කතා කළා. ඉතින් ඒ නිසා මේ සිහිය සහිතව උපදනා ඒ කාර්යයක යන මේ කරන වැඩේට උපකාර වශයෙන් පවත්නා සිහිය ඇතිවන්නේ ඒ ජවන් සිත් වල කුසල් සිත්. කුසල් අපට ලැබෙන ඔය කාමාවචර විපාක සිත්වලක් තිබෙනවා සිහිය. ඒ සිහිය මේ ජවන ක්‍රියාවක් හැටියට ලැබෙන්නක් නෙවෙයි. ඒක ජවන සිතක උපදින්නක් නෙවෙයි විපාක සිතක උපදින. ඒ විපාක සිතේ උපදනා සිහිය සිහිය තමයි. නමුත් මේ ක්‍රියාව සිදු කරන්නේ නැහැ මේක. නේ? භාවනා කර්මය පාකසිතෙන් කරන්නේ නැහැ. ඒ කරන්නේ ජවන්සිත. එතන අපි කුසල් සිත් තුළ අපට උපදිනවා සිහිය. ඒ සිහිය උපදින කොට සිහියත් සමග උපදනා වූ අනිත් ධර්ම පිළ. ඉතින් ඒකායන මාර්ගයේ වශයෙන් දක්වන්නේ ආර්ය මාර්ගය නම් ඒ ආර්ය මාර්ගයේහි අන්තර්ගත වෙන ධර්ම කීපයක් ඒ අවස්ථාවලදී අපට ලැබෙන කාමාවචර කුසල් සිත් තුළක් ලැබෙනවා. අපට ඒ කාමාවචර කුසල් සිත්ෙහි ලැබෙනවා ප්‍රඥාව. ඒ කාමාවචර කුසල් සිත්ෙහි ලැබෙනවා විතර්ක. ඒ සම්මා සංකප්ප වශයෙන්. ඒ කාමාවචර කුසල් සිත්ෙහි ලැබෙනවා විරිය. සම්මා වායාම වශයෙන් ලැබෙනවා. ඊළඟට සම්මා සමාධිය කියන්නේ ඒකාග්‍රතාවකට. විතර්ක විරිය ඒකාග්‍රතා පඤ්ඤා ඒ ධර්ම දැන් සිහිය අනිත් එක සිහිය ඒ සිතේ ලැබෙන. එතකොට ඒ සිහියත් සහිතව ලැබෙන මේ ධර්ම සිහිය වැඩෙනවා වැඩෙනවත් එක්කම ඒ ධර්ම යෝග ඒ එක්කම වැඩෙනවා දියුණු වෙනවා. වැඩෙනවා කියන එක මේ පින්තුන් තේරුම් ගන්න තිබෙන කාරණයක් නේ. වැඩෙනවා කියන්නේ දැන් කෙනෙක් සිහියෙන් වැඩිලු කෙනෙක් නම් එයින් අදහස් කරන්නේ ඒ තැනත්තා තවත් කෙනෙකු හා සසඳා බලනවා නම් සසඳීමක් වශයෙන් කරනවා නම් අනිත් කෙනෙකුට වඩා සිහියෙන් යුතුව කටයුතු ක්‍රියා කරන්නේ සිහියෙන් යුතුව ක්‍රියා කරන්නෙක් නම් ඒ තැනත්තාගේ සිහිය සම්මින්ජිතේ පසාරිත එහිදිත් පවති කියන්නේ හැකිලවීමෙහි හා දිගහැරීමේ ඒක සිහියෙන් තොරව කරන ක්‍රියාවක් හැටියට නෙවෙයි සිහිය වැඩිමු තැනත්තාගේ ඒ ක්‍රියාවන් පැවැත්වීම සිහියෙන් තොරව නෙවෙයි පවත්තන්න දැන් සිහියෙන් දුර්වල නම් මොකද වන්නේ ඒ ක්‍රියා කරાયවි සිහිය ඒකට දෙන්නේ නැහැ සිහියෙන් එය සලකා බලමින් නෙවෙයි කරන්නේ. ඒක තේරෙනවා. දැන් එතකොට සිහිය කියන එක ඒ විදිහට තේරුම් ගන්නට ඕන. එතකොට කුසල පක්ෂයේහි සිත නවත්වීමට, නැවැත්වීමට, පැවැත්වීමට ඒ පැත්තට හරවන්නට සිහිය උපකාරයි. සිහිය නැතිනම් මොකද වන්නේ? අකුසල පක්ෂයේහි හරියට පාවී යන දෙයක් වගේ. පාවී යන දෙයක් මෙන් ඔහේ යන මන්ත එහෙම යන සිත ඒ ගමන නවත්වන්නට නම් මොකද කරන්නට ඕනේ සිහිය උපදවා ගන්නට ඕනේ හරියට වේගයෙන් ගාගෙන යන වතුරක් මත ජලයක් මත තිබෙන පාරුවක් වැනි දෙයක් අර රිතේ උපකාරය වඩා හොගත්තොත් ගාගෙන යන අතේ රිත තියනවා නම් ඒ පාරව පදවන්නාගේ ඔහු රිතෙන් ඉවර දැක්කට හෝ ගඟේම මේ යට පොළවට හෝ තබේ කරලා ඔක නම් අන්න ඒ වගේ. ඒ වගේ ඒ යන පැත්තටම යන්නට නොදී නැවැත්වීමේ ශක්තිය සිහිහෙත් තිබේ. එහෙනම් පුරුදු නැති පැත්ත වඩා ගුරු නැති පැත්ත තමයි කුසල පැත්ත. කුරු නැති පැත්තනේ ඒක. සමහර උන්ගේකට නොකමැති වෙන්නට බැරි නෑ. සමහර උන් කියන්නට බැරි නෑ. අපිට අකුසල් වලට වඩා හොඳට හුරු කුසල් කියලා. ඈ ඒව කිව්වන් අපේ සිතට නම් හොඳට හුරු වෙති වෙන්නේ අකුසල පැත්ත. සිතට හොඳට හුරු ඒ පැත්ත. ඒ නිසා මේ හුරුකම නිසා තමයි වෙන කිසිදු දෙයක උපකාරයක් ඕනේ නෑ. ඒ පැත්තේ යන්නේ. කවුරුත් අවවාද කරන්න ඕනේ. කාගේවත් අවවාදයක් අවිශාසනයක් ඕනේද? ඒ පුරුදු පැත්තේ ගමන් කරන්න. කල්යාණ මිත්‍රයෙක්, ගුරුවරයෙක්, ඉතින් තමන්ට යහපත කියාගෙන එහෙම කෙනෙක් ඕන කරන්නේ ඒ යන පැත්තටම යන්න නෙවෙයි. ඒ පැත්තෙන් නාර්ථක යහපත් පැත්තක හොඳ පැත්තකට හරවන්නේ කෙනෙක් ඕන කරා. ඉතින් ඒ නිසා දැන් ධර්මයක් ලෝකේ පහළවන්නේ ඒ නිසා. ධර්මයේ කුමකටද? ජනතත් යන්නට නම් කාගේවත් උදව්වක් ඕනේ නැහැ. ඔහේ යන්නේ. ඒ උදව්ව උපකාරයේ අනුශාසනීය වුණා කරන්නේ ඒ පැත්තෙන් ගමනින් නවත්තලා. තමාට හිත කර යහපත ළඟා කර ගැනීමට උවමනා කරන පැත්තට යන්නට කියා දුන්නා. ඉතින් ඒ කොයිතරම් කියා දුන්නා? කියා දුන්නා ඒ කියා දෙන පැත්තේ යන්නට බෑ. යන්නේ නැහැ. සිහිය ඇති කර ගන්නා තුරු. සිහිය උපදවා ගත්තොත් නම් ඉන්පසු මේ සිහියෙන් යුතුවම Taman කටයුතු කරනවා නම් එවිට ගමන ඒ අර යාමට අමාරු පැත්තක තමයි. එහෙනම් කම්සප කියන එක හැමදෙනාත්ම ප්‍රියකරන මිනිසාගේ ප්‍රകൃතිය, මිනිසාගේ පවණක් නෙවෙයි සත්වයින්ගේ ප්‍රകൃතිය කම්සප සෙවීම. ඒ කාමසපයෙන් වළක්වලා කෙනෙකු ඊට ප්‍රතිවිරුද්ධ පැත්තක ගමන් කරවන්නේ සීය නිසා. අකුසල් කිරීම ප්‍රകൃති ස්වභාවය. ඒ අකුසල් කරන ඒ ස්වභාවයෙන් නවත්තලා කුසල පැත්තට හරවන්නේ කුමකින්ද? සීය. සීය නරව. දැන් අර නිදර්ශනයේදී මා දැක්කු ඒ කාරණය බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අතර ඇති වුණු කතාව. සති ආනන්ද උපච්ඡතේ තපස්. ආනන්ද සිහිය ඇති කර ගන්න. කියන්නේ සිහිය ඇති කරගෙන සිටින තාක් සිහිය තමන්ව අර මේ කෙලෙස් පැත්තට හරවන්නේ නැතිව තවනවා. සිහිය තිබෙනතුරු සිහිය ටිකකටවත් ඉවත් වුණොත් ඒ ඉවත් වුණු මොහොතේම අකුසල පැත්තට හැරෙනවා. අකුසල වෙතට වැටෙනවා. ඒකයි සති ආනන්ද උපට්ඨේ තමයි. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට ඕනේ සිහිය ගැන කොයිතරම් කතා කළා. සිහිය ඇති කර ගන්නටයි අප පුරුදු වන්න ඕනේ. සිහිය ඇති කර ගන්න. ඒකට ඒ සිහිය ඇති කර ගන්නට පුරුදු වීම වශයෙන් සිහිය උපදවා දෙන්නේ බතිස්සේම සිහියෙන් යුතුව කටයුතු කිරීම පුරුදු කරන්නට ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. වමනා කෙනෙකුට ඒ තරම් අමාරු දෙයක්ුත් කියන්නට බෑ. ඒ නිසා සමහර හාමුදුරුවෝ නම් ඉඳලා ඉතරම ඉස්සර මහන්සියලා සිහියෙන් තොරව මොනම වැඩක්වත් කරලා නැහැ. ඒක හාමුදුරු නමක් පිළිගන්න ප්‍රවෘත්තියක් වෙනවා. ඒ හාමුදුරුවෝ මේ අවසාන මොහොත කියන්නේ මරණයට ඔන්න මෙන්න කියන අවස්ථාව. ඒ හාමුදුරුවෝ මෙතක ඇවිත් ඇහුවා ඒ කහර හාමුදුරු නම ස්වාමීන් වහන්සේ කුමන මාර්ග ඵලයන්ට පැමිණ සිටින කෙනෙක්ද? ඇවැත්ති මා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකීමට බලාපොරොත්තු වෙ සිටියා. සිටින ඒ නිසා මේ මාර්ගඵල ඉපදවීමක් කළේ නැහැ. එවිට ඒ හාමුදුරු ස්වාමීන් වහන්සේ අද පිරිනිවන් පාලමයි කියන මේ ප්‍රවෘත්තිය සැලවිලා මේ අරට ධම්මල මිනිසුන් ඇවිත් ඉන්නවා. ඔවුන්ට ඔබ වහන්සේ ප්‍රත්‍යජන කාලක්‍රියාවෙන් කලෝරිය කළයි කියලා දැනගන්නට ලැබුණොත් මහා විපිලිසරයක් පසුතැවිලෙන ස්වභාවයක් ඔවුන්ට ඇති වේවි. එවිට ඒ හාමුදුරුවෝ එහෙනම් ඇවැත්ති මාව හිලුවන්නට මේ මංජකේ ඇඳේ සැතපිලයි ඉඳවන්නට කියලා ඉඳවලා එහාට යන්නේ. එයා අනිත් හාමුදුරුවෝ එන්නේ ඉඳවලා ගිය හැටියේම වාගේ නැවත කතා කළා. කතා කළේ ඉන්දේන්ගේ යම් කාරණයක් සඳහා නම් ඒ කාරණය සම්පූර්ණ කරගත්තා. එවිට අර ගහර හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ කළේ බොහෝම දුෂ්කර කාර්යයක්. දුෂ්කර මේ නිබඳු අවස්ථාවකදී මේ විදිහේ ඒ මාර්ගඵලාදී ගමයක් කිරීම දුෂ්කර වැඩක්. හැබැයි මේක මට දුෂ්කර කාරණයක් නෙවෙයි. ඒ දුෂ්කර වැඩක් නෙවෙයි. නමුත් මම දුෂ්කර දෙයක් කළා. මොකද යම් දවසක මා ශාසනයේ මහණ වූයෙන්ද එදා සිට මේ මොහොත දක්වා සිහියෙන් තොරව කිසිදු ක්‍රියාවක් කරලා නැහැ. සිහියෙන් තොරව කිසිදු ක්‍රියාවක් කරලා. ඉතින් බලන්න කොයිතරම් දියුණු වෙලා තියෙන්නට ඇද්ද යහමතුරුන්ගේ සිහිය එක්කම දියුණු වන අනිත් ධර්ම. ඒ කියන්නේ ඉරේලේම රහත් වන්නට පුළුවන්කම ලැබුණේ උන්වහන්සේට ඒ තරම් මේ ධර්ම දියුණු වෙලා. බාධාවකට හිටියේ මෛත්‍රී බුද්ධ ශාසනය. මෛත්‍රී බුදුහාමුදුරන්ව බලන්නට ඒ දකින්නට කැමැත්ත තිබුණේ. ඒ නිසා ගියේ නැහැ ඉදිරියට. සිහිය කොයිතරම් දියුණු කරලාද? අන්න ඒ විදිහට සිහිය වඩන්නට. අකුසල පක්ෂෙහි නෙවෙයි ඒක වැඩින්නේ. සිහිය අකුසල පක්ෂයකට නෑ. ඒ වගේම අකුසල පක්ෂය මතක් කර දෙන්නට සිහියක් ඕනේ නෑ. දැන් සමහර විට අපට අප කරන ලද අකුසල් නැවත නැවත මතක් වන අවස්ථා එනවා. ඒ සිහියෙන් කරන මතක් කිරීම නෙවෙයි. ඒ චිත්තචෛතසික ධර්ම සමූහයකින්ම කිරෙන වැඩක් මිසක සිහියෙන් කරන වැඩක්. සිහිය කියන්නේ එක ධර්මයක් නේ. සිතක උපදන එක ධර්මයක්. ඒ ධර්මයේ තිබෙන්නේ සෝබන පක්ෂේ. ඒ හොඳටම ක්‍රියාකාරීව පවත්නේ කුසල් සිතේ ජවන් සිතේ. එතකොට කුසල් සිතේ ඇතිවන සිහිය. සිහියට ප්‍රතිවිරුද්ධ සියලුම ධර්ම මැඩලීමට ශක්තියක් වශයෙන් ඇතිවන. සිහියට ප්‍රතිවිරුද්ධ ධර්ම මොනවාද? යසුවත් සියලුම අකුසල ධර්ම. සියලුම අකුසල ධර්ම තමයි ප්‍රමාද කියන්නේ. සියලුම අකුසල ධර්ම ප්‍රමාද. කුසල ධර්මය ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයේ හැටියට දක්වන්නේ අප්‍රමාද සිහිය. එයින් මොකක්ද අදහස් කරන්නේ? ඒ අකුසල ධර්මයන් නැමැති සතුරා මැඩලීමට වෙනසීමට සිහිය නැමැති ඒ සේනාධි නායකයාගේ ඒ මඟ පෙන්වීම ඇතිව ක්‍රියා කරන ධර්ම සමුදායකින් සිදුවන ඒ තෙලස් සතුරන් නැස්වීම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සිහියට ඒ තරම් තැනක් දී දේශනාකට වදාළේ සතිපට්ඨාන සූත්‍රාන්තේ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ කායික සියලුම පිළිබඳව කායික කියන්නේ ශරීරයේ පිළිබඳ සියලුම ධර්ම සිහියෙන් ගැනීම දක්වනවානේ. සිහියෙන් පැවැත්වීම නේ. දැන් ආස්වාස ප්‍රස්වාස ඊළඟට ඉරියාපත ඉරියව් පැවැත්වීම යමේ මේවා ඉඳිනේවා සිටිනේක ඒ ඉරියව් පැවැත්වීම ඊළඟට දැනීම ආලෝකිතේ විලෝකිතේ සරි අට්ටා හැකිලවීම දිගහැරීම සිහියෙන් කතා කිරීම නිශ්ශබ්දව සිටීම ඉතින් ගතේ හිතේ විසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුනී භාවේ මොනවාද සිහියෙන් තොරව කරන්නට උගන්වලා තියෙන්නේ මේ දේ සිහියෙන් තොරව කරන්නට ඒක ඒ කියන්නේ සිහියෙන් තොරව කරන දේ කළ යුතු දෙයක් නෙවෙයි ඒකයි තේරුම් ගන්නට ඕන සිහියෙන් තොරව යමක් කරනවා නම් ඒ කළ යුතු දේ නෙවෙයි කළ යුතු දේ නෙවෙයි සිහියෙන් යුතුව කරන්නේ කළ යුතු දේ ඒ කළ යුතු දේ එතකොට සිහියෙන් තොරව කරන දේ අකුසලයි අකුසලයන් සිහියෙන් තොරවයි කරන්නේ කුසල් සිහියෙන් යුතුවයි කරන්නේ කුසල් වීමට බාධාවක් නැහැ නුවණ නැතිකම ඒ කියන්නේ නුවණ ඒ සිතේ නූපදීම උපදින්නේ නැති බව ඒ සිත කුසලයක් වීමට බාධාවක් නෙවෙයි. යම් සිතක නුවණ උපදින්නේ නැත්නම් ඒ නුවණ නූපදනා සිතක් වීම ඒ සිත කුසල් සිතක් නොවීමට කාරණයක් නෙවේ. ඒ නිසා සිහියෙන් යුක්ත එහෙත් නුවණ නැති කුසල් සිත් තිබෙනවා. ඥාන විප්‍රයුක්ත කුසල් සිත් සියල්ලම සිහියෙන් යුක්තයි, නමුත් නුවණින් තොරයි. නුවණ නැහැ. ඒත් ඒවායේ කුසල භාවය නැතිව යන්නේ නැහැ. මක් නිසාද? ඒවා අකුසල ධර්මයන්ට විරුද්ධයි. අකුසලයන් දුරු කරනවා. නේද? ඒ කුසලයෙන් කරන දේ ක්‍රියාව කෘත්‍යයේ හැටියට දක්වන්නට තිබෙන්නේ කුමක්ද? කුසල්සිත උපදවාගෙන කරන වෙන ක්‍රියාවන් තිබෙනවා. අපි කුසල්සිත උපදවාගෙන මේ පින්නතුන්ට කතා කරා. මේ පින්නතුන් කුසල්සිත උපදවාගෙනයි මේ කතාව අසාගෙන සිතට ගන්න. කුසල්සිත. ඊළඟට අපි කුසල්සිතින් යුතුව දන් දෙනවා. ඒ සීල රකින්න අවස්ථාවලදී ඒ අවස්ථාවලදී අපි සීලයක් රැකීම වශයෙන් අපට උපදින්නේ කුසල්සිත. ඒ විදිහේ නානා ක්‍රියාවන් අප සිදු කරනවා කුසල්සිත උපදවාගෙන. ඒ කුසල්සිත උපදින අවස්ථාවලදී ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා සිත කුසල්සිතක් වෙනවා. එහෙම කිව්වත් හරි. කුසල්සිතක් වෙන ඒ ක්‍රියාව සිදු කරනවා. ඒ සිදු කරන්නේ කුසල්සිතකින්. එහෙම කුසල්සිත උපදිනවා. නමුත් ඒ කුසල්සිතෙන් කෙරෙන ප්‍රධාන කෘත්‍යය ඒක නෙවේ. ප්‍රධාන කෘත්‍යය ප්‍රධාන වැඩේ ඒක නෙවේ. කුසල්සිතක් ඉපදිලා ඒ කුසල්සිතින් මම දානයක් දෙනවා. ඒ කුසල්සිතින් මම සීලයක් රකින්නවා. ඒ කුසල්සිතින් තවත් ඒ විදිහේ වතාවතක් කරනවා, පිදී යුත්තම් පුදනවා, බණ කියනවා, බණ අහනවා. ඔයාදී ඒ ක්‍රියාව. ඒ ක්‍රියා සිදුවීම මේ කුසල්සිතෙන් තමයි සිදුවන්නේ. මොකද ඒ කුසල්සිතේ යෙදෙන චේතනාවක් තිබෙනවා. ඒ චේතනාවට අනුකූල වූ ක්‍රියාවක් කරා. කුසල්සිතේ උපදනා චේතනාව කතා කිරීම වශයෙන්, බණ කීම වශයෙන් නම් උපදින්නේ. එතකොට ඒ තැනත්තා කරන්නේ බණ කියන්නේ. කුසල්සිතේ උපදනා වූ චේතනාව බණ ඇසීම වශයෙන් නම් ඇතිවන්නේ. එවිට ඒ තැනත්තා කරන්නේ මේ ඇසීම ක්‍රියාව නැත්නම් බණ ඇසීම. බණ ඇසීම. බණ ඇසීමේ කියන විට එතන ගන්නේ ඒ සෝත විඥාන සිත පමණක් නෙවෙයි. සෝත විඥාන සිතේ නම් ඒක කුසලයකුත් නෙවෙයි අකුසලයකුත් නෙවෙයි, ඒක විපාක සිතක්. නමුත් බණ ඇසීමේ පිරෙයි කියන්නේ ඒ ක්‍රියාව සිදු ඒ ක්‍රියාසිත ඒ විපාක සිත ඉපද ඒ ක්‍රියාව සිදු කරන විපාක සිත ඉපදිනවා. ඊට අනුතුරුව උපදනවා තව ජවන්සිත. ඒ නිසා ඒ කුසල ක්‍රියාවක් සිදු කරනවා. නමුත් ඒවා නෙමෙයි ප්‍රධාන. ප්‍රධානෙට මොකද්ද? කුසලයෙන් කරන ප්‍රධාන දේ නම් අකුසලයන් දුරු කිරීම. අකුසල් දුරු කිරීම. අනේ අකුසල් දුරු කිරීමේ කාර්යය ඒ කුසල්සිතෙන් සිදුවන්නේ. ඒ කුසල්සිත අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් වන සිහියෙන් යුක්ත එකක් දැරේ. සිහියෙන් යුක්තයි. මොකද අර ප්‍රමාද පක්ෂය. අකුසල ධර්ම සියල්ලම ප්‍රමාද පක්ෂය. කුසල්සිතේ තිබෙන සිහිය අප්‍රමාදයි. ඒ නිසා ඒ අප්‍රමාදයේ ගොනු වෙනවා ඔක්කොම මේ කුසල ධර්ම. නැත්නම් ඒ අප්‍රමාදයේ හරියට ඒ කුසල ධර්ම සියල්ලම සිහිය නැමැති මේ අප්‍රමාද ධර්මයේ එල්බී සිටින්නක් නේ. අර ඔක්කොම පළවහයි. ඒ නිසා සිහිය උපදවන. ඒ කියන්නේ සිහිය තනිකර උපදින ධර්මයක් නෙමෙයි. සිහිය උපදිනවා නම් සිහියත් එක්ක උපදිනවා. ඊට උපකාරකව ඒ සිහියද උපකාරය ලැබ. තව සද්දා සති සද්දා හිරි ඔත්තප්ප අලෝභ දෝෂ ආදී වශයෙන් නේ කුසල ධර්ම. අනේ ඒ විදිහට සීලයේ තියෙන தත්ත්වය තේරුම් ගන්නට ඕන. එතකොට අකුසල පක්ෂයේ ඊටි යන්නට නොදී පාවි යන්නට නොදී නැරැත්වීම සීයෙන් කරනවා. ඒ වගේම කුසල පක්ෂයේ